අපේ ජීවිතයත් හරි පුදුම සහගත දේවල් මෑතයුගේ දකිින් ලැබුණා. අපි මුහුද ගොඩ ගැලුවක් කැලණිතිස්ස රජුණන් කාලිකය දහලා තිබ්බා. ඇස්වලට පේනව මුහුද ගොඩ ගැලුවා. සොර සතුරෝ රට ආක්‍රමණය කළා කියලා අහලා තිබ්බා. කොටි ත්‍රස්තවාදීන් ඊළඟට අන්තවාදී ත්‍රස්තවාදීන් මේ රටම බියගැන්වූ අවස්ථා අපිට දකින්න ලැබුණා. ඒ වගේම අතීතේ වසංගත වලින් මිනිස්සු දහස් ගණන් මැරුණා කියලා අහලා තිබ්බා. අපිට ඒවත් දකින්න ලැබුණා. ඉතින් මේ වගේ ඉදිරියට තව මොනවා දකින්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ අතර ගෙන්ගෙට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුණා අතීතේ කසාවත් දරාගත මහා සංගරුවන සිය ගණන් වඩිනවා දුටුවා කියලා අපි ඒ කාලේ ඉගෙන ගත්තා, අහලා තිබුණා මෑත යුගයේ අපිට කලාතුරකින්. නමුත් සතාධික මහා සංගරුවන ධනට වඩිනවා දකින්න ලැබුණා. ඒ අතරේවත් සිද්ධ වුණා. කෙසේ නමුත් හොඳ නරක දෙපැත්තටම මේ යුගයේ දැන් තියෙනවා. තාක්ෂණයේ දියුණු වෙලා මිනිසුන්ට ඕන තරම් කෙලෙස් මේ මඩ ගොහරුවේ ගිලෙන්න තරම් තාක්ෂණී දෙනවා. ඒ තාක්ෂණයේම ඕන තරම් ධර්මය අහන්න, ඕන තරම් ධර්මය හොයන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ කාලේ නම් බේරෙන්නේ නුවණ තියෙන කෙනාම විතරයි, පින් තියෙන කෙනාම විතරයි. යන්නන් වාලේ සැඩ පහරේ ගහගෙන යන අය මේ කාම මඩ ගොහරුවේ ගහගෙන යනවා. බේරෙන්ට අමාරුයි. ඉතින් ඒ අතරතුර ඔබට මතකයිද, අකුසල් වලින් හිත පෙළෙනකොට, කුසල් උපදින්නේ නැතිකොට ඒකට හේතුව මොකද්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් කාරණාවක් මුල්කොට භාග්‍යතුන් වහන්සේ සමග ඇතිවන දහම් පිළිසඳරක් අපි නවම් පුන් පෝය දවසේ දහවල් කාලේ ධර්ම දේශනාවට කතා කළා. බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා නම්, සත්කාර කරනවා නම්, එයාට අකුසල් දුරු කරන්න, කුසල් උපද්දවන්න පුළුවන්. ධර්මයට ගරු කරනවා නම්, සත්කාර කරනවා නම්, සම්මාන කරනවා නම්, අකුසල් දුරු කරන්න, කුසල් උපද්දවන්න පුළුවන්. සංඝරත්නයට ගරු කරනවා නම්, සිල්පදවලට ගරු කරනවා නම්, සමාධියට ගරු කරනවා නම්, ඊළඟට අප්‍රමාදයට ගරු කරනවා නම්, පිරිසඳරට ගරු කරනවා නම් අකුසල් දුරු කරන්න පුළුවන්, කුසල් උපද්දවන්න පුළුවන්. හැබැයි භාග්‍යතුන් වහන්සේ අනුමත කොට වදාලා, සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා, මේ තමයි බුදුරජාණන් වහන්සේට ගෞරවය නැතුව ධර්මයට ගෞරවය නම් උපදින්නේ නැහැ. ධර්මයට ගෞරවය නැතුව, බුදුරජාණන් වහන්සේට ගෞරවය නැතුව සංඝයාට ගෞරවය උපදින්නෙත් නැහැ. ඒ ත්‍රිවිධ රත්නයටම ගෞරවය නැතුව සිල්පද ගැන ගෞරවය උපදින්නෙත් නැහැ. ඒකයි සෝවාන් වෙනකොට බුද්ධ රත්නය ගැන අවිච්ච ප්‍රසාදය ඇති වෙනවා, ධර්ම රත්නය ගැන අවිච්ච ප්‍රසාදය ඇති වෙනවා, සංඝ රත්නය ගැන අවිච්ච ප්‍රසාදය ඇති වෙනවා, ආර්යකාන්ත සීලෙත් පිහිටනවා. හේතුව මේ හතරම එකට තියෙනවා. ඊට පස්සේ තමයි සමාධි බීජේ පිහිටනවා සෝතාපන්න කෙනාගේ. එයා තමයි අප්‍රමාදී මාවතට වැටිච්ච කෙනා. ලස්සනට පිළිවෙලට මාවත පේනවා පින්වත්නි. ඒ දේශනාවේ හොඳටම තේරෙනවා අකුසල් දුරුකරන්න, කුසල් උපද්දවන්න තියෙන ලොකුම බාධාව තමයි, අපේ තියෙන දුර්වලතාවය තමයි ශාස්ත්‍රූන් වහන්සේට ගෞරවය මදි. ශාස්ත්‍රූන් වහන්සේට ගරු කරනවා මදි. ශාස්ත්‍රූන් වහන්සේට සත්කාර කරනවා මදි. ඉතින් පින්වත්නි, ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවය උපදින්න නම් ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ කඳ ගැන අහන්න ඕන. අහලා හිත පහදව ගන්න ඕන. එතකොටම තමයි නිවන් මාර්ගයේ සම්පූර්ණයෙන් විවෘත වෙනවා යාට. ඉතින් ඒ නිසා අද දවසෙත් මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න, ධර්මය ගැන පැහැදින්න, ඒ වගේ මාර්ය මහා සංඝරත්නය ගැන පහදින්න ලස්සන විස්තරයක් මේ බුද්ධ දේශනාවක් ඇසුරින් මේ පින්වතුන්ට සිහිපත් කරන්න අපි කල්පනා කළා. ඉතින් පින්වත්නි, මේ දේශනාව තියෙන්නේ කුද්දක නිකායේ උදානපාලියේ යසෝජ සූත්‍රය. යසෝජ රහතන් වහන්සේ, යසෝජ තෙරුන් වහන්සේ මුල් කරගෙන වදාළ දේශනාව. පින්වතුනි, කාශ්‍යප බුද්ධ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000යි. ඔය 20,000 ගම් පහරන හොරු 500ක් හිටියා. ප්‍රනායක හොරෙක් එක්ක හොරු එකපාරම ගමට කඩා වැටෙන පැනලා කෑය කෝසම් ගහලා මිනිසු බය කරලා ගමේ තියෙන බඩු ටික ඔක්කොම අරන් පයින්නවා. මේ මිනිසුන් ජීවිත කාලෙම හොරකම් කරනවා. අවුරුදු 20,000ක් කාලේ හොරකම් කරනවා කියන්නේ අවුරුදු 10,000ක්වත් එක දිගට හොරකම් කරනවනේ. ඊට පස්සේ මේ අය මොකද කළේ? එක දවසක් මේ ගමේ මිනිස්සුන් මේව රජයට පැමිණිලි කරලා තිබ්බා. දැන් රාජපුරුෂයෝ ගම්වල මුර කරමින් ඉන්නවා. හොරු දැන් මේක දැනගත්තේ නැහැ. හොරු ගමට පැනලා කෑ ගහලා ගමේ බඩු හොරකම් කරන්න හදනකොට ගමේ මිනිස්සුයි රාජපුරුෂයෝ ඔක්කොම එකතු වෙලා හොරු ටික වට කෙරුවා. හොරු එක්තරා දිශාවකින් පැනලා ගියා. අර පිරිස පිටිපස්සෙන් පන්නා එනවා. කෑ ගහගෙන පන්නාගෙන එනවා. හොරු ටිකත් කෑ ගහගෙන දුවගෙන යනවා. මෙම්මගේ ජීවිතේ, මේ ඇත්තන්ගේ ජීවිතේ අර සද්දෙත් එක්ක ඇතිවන කම්පනය තියෙනවා. ඊට පස්සේ මේ හොරු ටික කොහොම හරි කැළිය මැදට දුවලා දුවලා දුවලා ගිහිල්ලා හොරු 500 එකම දිශාවකට දිව්වා. යනකොට කැළිය ඇතුලේ කුටියක, කොළපත් වලින් හදාගත්ත කුටියක තෙරුන් වහන්සේ නමක් වැඩිහිටියා. ඊට පස්සේ පිරිස ඔක්කොම අර තෙරුන් වහන්සේ වැඩි ඉන්න තැනට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි, මේ අපි පිටිපස්සේ රාජපුරුෂයෝ පන්නනවා, අපි හොරු, අපිට පිහිට වෙන්න කියලා. අර තෙරුන් වහන්සේ කිව්වා, උඹලා අසරණුනේ දුස්සීල වෙලා, එහෙනම් නුඹලාට පිහිට තියෙන්නේ සීලේ. යමකින් නම් අසරණ වුනේ සරණ තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තැන. ප්‍රේමයෙන් නම් ඔබ අසරණ වුනේ, යමකින් නම් ඔබ අසරණ වුනේ සරණ තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තැන. ප්‍රේමයෙන් නම් අසරණ වුනේ ප්‍රේම නොකිරීම තුළයි සරණ තියෙන්නේ. බැඳීමෙන් නම් අසරණ වුනේ බැඳීම නැති තැනයි සරණ තියෙන්නේ. රාග දේශ මොහ වලින් නම් අසරණ වුනේ රාග ද්වේෂ මෝහ නැති තැනයි සරණ තියෙන්නේ. ඉතින් ඒ රහතන් වහන්සේ හරි ලස්සනට විස්තර කළ ඒ නිසා පින්වත්නි, සීලය සමාදන් යනින්දා කියවා. නුඹලා දිවි හිමියෙන් ස්ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා දැන් අදිෂ්ඨාන කරගන්න. දැන් කියන්න, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. පුදුමේ, අර හොරු 500 එක හඬට කිව්වනේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. හරි, නුඹලා දිවි හිමියෙන් හොරකම් කරන්නේ නැහැ කියලා දැන් අදිෂ්ඨාන කරගන්න. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්න. අර හොරු 500 එක හඬටම කිව්වා අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේවා විස්මිත දේවල්. විස්මිත දේවල් බුද්ධ ශාසනයක සිද්ධ වෙන්නේ. අද අපිට හිතා ගන්නවත් බෑ මේවා. නමුත් සිද්ධ වුණා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමාදන් වෙන්න කිව්වා පර ස්ත්‍රී සේවනය කරන්නේ කියලා. මුසාවක් කියන්නේ නැහැ කියලා. මුසාවාදා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පින්වත්නි, සමාදන් වෙන්න දිවි තිබෙන තුරු සුරාවක් පානය කරන්නේ නැහැ. අර හුරු 500ම සුරාමීරේ මජ්ජුකමා දට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණා. නුඹලාට සරණ තියෙන එතනයි කියන වචනේ විතරයි කියා ගන්න ලැබුණේ. වටේ සියලු දෙනා වට කළා. රාජපුරුෂයෝ වට කළා. තෙරුන් වහන්සටික ඔබහන්සේට අයිති නෑ ගම් පහර පුහුරු පිරිසක්කින ඔබහන්ස මෙතනින් අයිකෝ. අර තෙරුන් වහන්සේ එහෙම වැඩිය ඒ වනේම එක කඩු පහරෙන් බෙලි කැපුව පන්සිකදී. මැරිච්ච ගමන් එපදුනේ දෙව්ලොව. මියගිය ගමන් එපදුනේ දෙව්ලොව. මරණය පෙනි පෙනී සීලයේ සමාදන්. ඒ දෙව්ලොව උපදින්නේ එක හොරෙක් හරි බොරුවට සමාදන් වුණා නම්. හොරුන් තුලත් තිබ්බනේ බුද්ධ කාලයේක හැකියාව. අවංකකම. අද මේ අවංකකම තිබීද? ඇත්තටමයි සමාදන් වුණේ. ආය කරන්නේ නැහැ කියලා හිතලාමයි සමාදන් වුණේ. දැන් තව පොඩ්ඩකින් මැරෙනවා ඒ නිසා සමාදන් වෙන්න ඕන කියලා නෙවෙයි සමාදන් වුණේ. ඇත්තටම සමාදන් වුණා. සුළු මොහොතයි පන්සිල් රැක්කේ. පන්සිල් සමාදන් වෙලා උණුහුමක් ගියේ. ඒ රස්නේවත් ගියේ නැහැ. ඒ නිසා ඒ පන්සියම දෙව්ලෝ උපන්නා. විතකොට පින්වත්නි කොහොම දිවි තිබෙන තුරු මේ මනුස්ස ජීවිතේ ඔබ අවංකවම පන්සිල් රැක්කොත් එහෙම ඔබට දුගතියක් ලැබෙන්නේ කොහොමද? බුදුබණ පද අහ අහ තුනුරුවන්ට පැහැදී පැහැදීනේ ඔබ පන්සිල් රකින්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි පින්වන්තෙක් ඉන්නවා නම් මේ ධර්මය අහලත් මම පංචශීලයේ සුරක්ෂිත කරනවා කියලා සීලයට පැමිණෙන කොයි තරම් හොඳද? ඊට පස්සේ ඔන්න බුද්ධාන්තරයක් සීලේ විපාක දුන්නා පින. මේ පොළොව ගව් ගානක් උඩට වැඩිනකල් දෙව්ලොව. අපේ බුද්ධ ශාසනය අර 500ම ඉපදුනා කෙවුල් ගමක, මාළු වලන ගමක. බලන්න පින්වත්නි සංසාරයේ ස්වභාවය. ප්‍රාණඝාතේ සොරකමාදී දේවල් වලින් වැළකීමේ කියලා අවංකවම සමාදන් වුණ පුණ්‍ය බලයෙන් දෙව්ලොව ඉපදුනේ. දෙව්ලොවින් චුත වෙච්ච ගමන් ආයි සත්තු මරණ අතර ඉපදුනානේ. සසරේ හැටි බලන්ට, සංසාරේ හැටි බලන්න, පන්සිල් මුල් කරගෙනම දෙව්ලොව ඉපදුනේ. එයින් චුත වෙලා ආයේ ප්‍රාණඝාතය කරන ජීවිතයක ඉපදුනා. හැබැයි මෙහෙම වෙන්නේ සිව් සෝතාපට්ටි අංග තුල පිහිටියේ නැති නිසා. ඒ කියන්නේ සෝවාන් නොවුච්ච නිසා. සෝවාන් වුණ කෙනා වැටෙන්නේ. එහෙනම් දැන් ඔබ තුල බලන්න. දැන් සමහර වෙලාවට දැන් ඔබ රකින සීලෙන් දැන් ඔබගේ ගුණධර්මයෙන් ඔබ දෙව්ලොව ඉපදිලා සමහරට ඒ පින ඉවර වෙලා ආපහු අපි පුරුදු කරපු ගුණධර්මයට හාත්පසින් වෙනත් විදිහකට උපදින්න පුළුවන්. මොකද කරන්නේ? අපි කටින් කී කියාද මේ උපත්ති තෝරගන්නේ? අපිට ඇහැට පෙනිපෙනේද උපත්ති තෝරගන්නේ? කර්මානුරූපව හැදෙනවා. 500ම මාළු බානවා. කෑ ගහනවා මුළු ගම. අපි සද්දේ වැඩි කොටක් කියන්නේ මාළු අල්ලන තැනක් වගේ කියලා. ඇයි මාළු වලට කියලා? ලොකු මාළු ඉන්නවද, පොඩි මාළු ඉන්නවද, මේවා අලුත් මාළුද, මේවා පරණ මාළුද, වැව් මාළුද, මෝඳු මාළුද, මේ මෙවුන් කොරලිද? එක්කෙනා එක්කෙනා මේ වාහනකට කෑ ලොකු සද්දයක් කෑ ගහනවා. ඉතින් මොවුන්ගේ ජීවිතේ තනි කර සද්දෙත් එකම තමයි තියෙන්නේ. ඔහොම ඉන්නකොට තමයි රජගහ නුවර ගංගානන් නදී මට නදී හරියට මතක නැහැ. ගංගානන් තියෙන නදී වෙන්න ඕන. කොහොම හරි නදියේ දැලක් ගහලා තිබ්බා. දැලක් අටවලා දැන් කෙවුලු. මේ දැලට අහු වුණා රත්තරම් පාට මාළුවෙක්. මේ රත්තරම් පාට මාළුවා දකින්නකොට මේ මිනිස්සුන්ට මේ මාළුව මරන්න හිතුන්නේ නැහැ. ඒ මාළුවා තනිකර රත්තරන් අර ජීවිත කාලෙම මාළු අල්ලන ගමේ, මාළු අල්ලන මිනිස්සු ඉන්න ගමේ එක්කෙනෙක්වත් ඒ වාගේ ලස්සන මාළුවෙක් දැකලා නැහැ. වතුර භාජනයකට ගත්තා. බිම්බිසාර මහරජුරුවන්ට තුටු පඳුරක් විදිහට මාළු අරන් ගියා. ලස්සනේ බෑ. ඊට පස්සේ බිම්බිසාර රජුරෝ කිව්වා, අපි මේ මාළුවා බුදුරජාණන් වහන්සේට පෙන්නමු. සමහර රජුරෝ සෝතාපන්න කෙනෙක්නේ, රජතුමාට හිතෙන්න ඇති මේ මාළුවා මුල් කරගෙන දහම් කතාවක් ඇති වේ. වේළු අනාරාමයට මාළුවා දැන් ලොකු වතුර භාජනයක උස්සගෙන සේවකයෝ යනවා, රජුරුත් යනවා. මාළු වලන මිනිස්සු ටික ඔක්කොම පිටිපස්සෙන් එනවා. එදාමයි වේළු අනාරාමයට ගොඩ වුණේ. මාළු වලන මිනිස්සු ගොඩ වුණේ නැහැ වේළු අනාරාමයට. එදාමයි ගොඩ වුණේ. වේළු අනාරාමයට ඇතුල් වෙනකොට මාර මාළුවා වතුරෙන් උඩට ඇවිල්ලා කට ඇරියා. කට ආරිනකොට මුළු වේළු අනාරාමයම ගන්ධසාර වෙලා ගියා. ගඳ ගහන්න ගත්තා. ඔක්කොම නහයවල් වහගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නවා. බිම්බිසාර මහ රජුරෝ කිව්වා, මේ මාළු වලන මිනිසුන්ට අහුවෙච්ච මාළුවේ. බුදුරජාණන් මාළුව දිහා බලනකොට, එසැනි මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට එසැනි ඔහුගේ සම්පූර්ණ ජීවිතේ පේනවා. බිම්බිසාර රජතුමනි, මේ කාශ්‍යප බුද්ධ ශාසනය වාහන වෙලා හිටපෙක් කෙනෙක් කිව්වා. දැන් ඔය මාළු ටැංකිවල කලින් ජීවිතවල මහාන වෙලා හිටපොයත් ඇති, රජවරු වෙලා හිටපොයත් ඇති, ඇමතිවරු වෙලා හිටපොයත් ඇති, ගම් ප්‍රධානිනුත් ඇති, සක්විති රජගම් කරපොයත් ඇති ඔයාලගේ ගෙවල් වල මාළු ටැංකිවල. ඊට පස්සේ ස්වාමීනි, එහෙම කොහොමද වෙන්නේ? හරියනම් අපි මාළු වගේම අහලා බලමු කිව්වා. දැන් කට්ටියටම පුදුමයි. මාළුකාරයෝ ඔක්කොම වටවුණා. ඔක්කොම වටවුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරිදීයක් කළා. මේ මාළුවට කතා කරන්න පුළුවන් වෙන්න. කතා කරන්න බැරි සත්තුන්ට පවා කතා කරන්න පුළුවන් වෙන විදිහේ ඉරිදීයක් කරන්න මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට සතාසි උපාව කතා කරවන්න හරිගස්සන්න පුළුවන්. නමුත් මෙතන යම් ප්‍රස්තුතයක් මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ කතාව ආරම්භ කළේ. ඇහුවා මාළුවෝ, ඔබ කවුද? මාළුවා කිව්වා, මම කපිල. නම කපිල මාළුවා. ඊට පස්සේ උඹ මේ කවුරු වෙලාද හිටි? මං කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන වෙලා හිටියා. ඊට පස්සේ උඹ මෙච්චර රත්තරම් පාට උනේ කොහොමද? මම මේ ශාසනයේ බ්‍රහ්මචාරි වෙලා හිටියේ. හොඳට සිල් රැකලා. ඊට පස්සේ කිව්වා, උඹට මොකද එහෙනම් මේ ගන්ධසාරි පැතිරුණේ? ඊට පස්සේ කිව්වා, මං සංඝයාට දොස් කිව්වා කටින්. බොරු කිව්වා. දිවක් නැතුව ඉපදුනාද මාළුවේ? මේ ඉරිදීෙන් කතා කරන්නේ. දිවක් නැතුව ඉපදුනා. ඊට පස්සේ කට ගඳ ගැහුවා, අනිත් ඇයට දෝෂ ආරෝපණය කරපේවා. බැනපේවා, දොස් කියපේවා, කේලං කියපේවා. අපවාද උපවාද ආර්යයන් වහන්සේලාට ගරහපේවා. බ්‍රහ්මචාරි වෙලා හිටියා, කටෙන් පව් කළා. කට රැකගන්න බැරි වුණා. ඊට පස්සේ උඹ විතරද හිටියේ ඒ කාලේ? නෑ, මගේ අම්මා, තාත්තා, නංගි, සහෝදරයා ඒ ඔක්කෝ මහන වෙලා හිටි. මුළු පවුලේ අයම මහන වෙලා. ඒ අය දැන්කෝ? ඊට පස්සේ කිව්වා, අම්මයි නංගි දෙන්නම මාත් එක්ක එකතු වෙලා හොඳට මේ දෙසා බෑවා කිව්වා සංඝයාට. කට හොඳ නැති බවලත් දෙන්නේකේ. ඒ දෙන්න දැන් කොහේ නිරේ කිව්වා. සහෝදරයා කෝ කිව්වා, සහෝදරය අරහත් වෙලපත් වුණා. දුට එකම පවුලේ අයිට විච්ච දේවල්. ඉතින් කපිල බුදුරජාණන් වහන්සේ අහනවා, කපිල උඹ මැරිලා ඊළඟට කොහෙද යන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම අහනකොට කපිලට දැන් පේනවා දොරටු හතරක් තියෙන මහා ගිනි ජාලා තියෙන මහා නිරේ, අවීච මහා නරකාදී කිව්වා, මං දැන් ඊළඟට උපදින්. කර්මයේ විසින් මෙහෙව්වා. ඔය වචන ටික කතා කරගන්න විතරයි කපිලට ආශ තිබ්බේ. ඔය මාළුකාරයන්ට අහු නොවුනත් කපිල ගියා විශ්චරයි. කපිල වතුර භාජනයේ මුඩ පැනලා වේගෙන් ඔළුව ගහගත්තා. වතුරු බාගෙන එහෙම මැරුණා. මහා නිරේ ඉපදුන දැක්කද සසරේ ස්වභාවය? සසරේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන සුත්ත නිපාතේ කපිල සූත්‍රය කියන දේශනාව වදාළ. මේ විස්තරය අහනකොට අර මාළුකාරයන්ගේ ඇඟ ලොම් කෙලින් වුණා. ප්‍රධාන මාළු අල්ලන මිනිස්සු අතරට ප්‍රධාන මාළු අල්ලන තරුණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන ගහලා කිව්වා, මෙහෙම සංසාරයක් එපා. කටින් පව් කරලා මේ විදිහට නිදවනවා නම් මේ වගේ සංසාරයක් එපා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මාව මහාන් කරගන්න. ඒ තරුණයාත් එක්ක හිටපු යාළුව 500ම දන ගහලා කිව්වා අපිත් මහාන් කරගන්න. බුදුරජාණන් වහන්සේ ඒ පිරිස මහාන් කළා. අන්නේ මහාන් වෙච්ච තරුණයාගේ නම තමයි යසෝජ. මාළු අල්ලන මිනිස්සෙක් විදිහට ඉඳලා පස්සේ කාලේ මහාන් වුණේ. දැන් ඔන්න ඒ යසෝජ තෙරුන් වහන්සේගේ කතාව. ඒ දවස්වල යසෝජ තෙරුන් සැවැත් නුවරට භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්න කාලේ යසෝජ තෙරුන් ප්‍රමුඛ 500ක් පමණ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේව බැහැදකින්ද සැවැත් නුවරට පැමිණලා හිටියා. ඉතින් ආගන්තුක භික්ෂුන් වහන්සේලා දැන් සැවැත් නුවරට යසෝජ තෙරුන් අර 500ක් තෙරුන් වහන්සේලා දැන් වැඩියට පස්සේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා ස්වාමීනි වඩින්ද කොහෙන්දලාද වැඩියේ, මෙතන පාත්‍රී තියන්න, මෙතන සිවුරු තියන්න, වැසිකිලි කැසිකිලි යන්න ඕනිද, අන්න අර පැත්තේ තියෙනවා, ඔබ වහන්සේලාට කොහොමද මගදීන් වැස්සක් කවන්නේ නැද්ද කියලා සතුටු සාමිචී කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ ගන්දු කුටියේ වැඩ හිටියේ. ලොකු සද්දයක් 500ක් නේ. ඒ මොකද දාන් සභා වණ්ඩපය ගන්දු කුටියට ළඟයි. ලොකු සද්දයක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට කතා කළා. පින්වත් ආනන්ද, ඔය උස්සහනේ මහාඩින් සද්ද කරන්නේ කවුද? මාළු අල්ලන තැනක් තමයි කිව්ව මතක් වෙන්නේ. මාළු අල්ලන තැනක වගේ කෑකෝ ගහමින් මාළු අල්ලන මිනිසු ටිකක් ආව වගේ තමයි ආනන්ද මට දැනෙන්නේ කිව්වා. ආනන්ද සන්නසේ කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යසෝජ තෙරුන් 500ක් භික්ෂුන් වහන්සේලා සමග පැමිණිලා පාතර සිවුරු තැන්පත් කරද්දී සතුටු සාමිච්චේ කතා කරද්දී තමයි ඔය සද්දේ ඇති වුණේ. පින්වත් ආනන්ද, ඔය භික්ෂුන් 500ට එන්න කියන්නේ කිව්වා. මේ භික්ෂුන් වහන්සේලා වැඩම කළා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මොකද මේ සද්දේ? මාළුවල් තැනක කෑ ගහන මාළුවල්න මිනිස්සු වගේ කියලා. ලොකු ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති. ඒ කලින් මාළු අල්ලපු අය. ඊට පස්සේ ස්වාමීනි මේ පාත්‍ර සිවුරු තැම්පත් කරන තැත්විච්ච සද්දේ කිව්වා. යන්ට පින්වත් මහණෙනි, මං ඔබව බැහැර කරනවා. මං ළඟින්ද යන්න. උතුම වැඩක් තිබුණා. දැන් මම මේ සූත්‍රය ඉස්සල්ලාම කියවන දවසේ මම දැන් හිතෙන් හිතනවා, දැන් ඊළඟට මොකක් වෙන්න ඇතිද? මේ හාමුදුරුවෝ ටික ඊළඟට මොකක් කරන්න ඇතිද? පින්වත් මහණෙනි යන්ත, මා නුඹලාව බැහැර කර, මා ළඟ වාසය කරන්න එපා. එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දීලා ආසනෙන් නැගිටලා ආදරයෙන් වන්දනා කරලා ප්‍රදක්ෂිණා කළා. සකස් කරගත්තු ආසන ආයමත් තැන්පත් කළා. ස්පාත්‍ර සිවුරු අරගත්තා. වජ්ජි දේශේ බලා පිටත් වුණා. වජ්ජි ජනපදයේ පිළිවෙලින් චාරිකාවේ හැසිරිලා යද්දි වග්ගුමුදා නදිය වෙත පැමිණුණා. පැමිණිලා වග්ගුමුදා නදී තීරේ කොලාතු සෙවිලි කළ කුටි හදාගෙන වා සමාදන්. යන්න මං ළඟ ඉන්නපා, මං ඔබව බැහැර කරනවා. මං ළඟ ඉන්නපා. අද කිව්වනම් සිවුරු අරිනවා සිකුරු. බුදුරජාණන් වහන්සේ ඵලයන් කියලා කිව්වනම් ආය අපිට පිහිටක් නැහැ කියලා සිවුරු අරිනවා සිකුරු. ආදරින් වැඳලා පැදකුණු කරන ගී. ඒ තෙරුන් වහන්සේලාගේ හිත් කොහොම වෙන්න ඇතිද? අනිත්තක මේ තෙරුන් වහන්සේලා දරදඬු ආයෙන කලින් මහළුවල්ලප මිනිස්සුනේ. මිලෙක් බුද්ධ ශාසනයේ චීවරෙන් හිත මිලෙක් වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ හඬින් හිත මිලෙක් වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නේත්‍රී රශ්මි හිත මිලෙක් වුණා. බුදුන් වහන්සේ බලමු ඊට පස්සේ දැන් මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ආයුෂ්මත් යසෝජ තෙරුන් වස් සමාදන් වූ භික්ෂුන් ඇමතුවා. ඔන ප්‍රධානිය මෙන්න ප්‍රධානිය මෙන්න ගුරුහරුකන් දෙන ශ්‍රේෂ්ඨ භික්ෂුන් මෙන්න වැඩිහිටි භික්ෂුන් ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යතුන් වහන්සේ විසින් අපව බැහැරකොට වදාළේ අපේම යහපත කැමති නිසා. අපේ යහපත කැමති නිසා හිතවත්කමටයි අනුකම්පාවෙන්මයි අනුකම්පාව උපදවාගෙනමයි. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ නිසා අපත් භාග්‍යතුන් වහන්සේ සතුටු වන්නේ යම් විදිහකින් ඉන්න කොටද. ඉතින් අපිත් ඒ විදිහට මේ වස් කාලේ ගත කරමු. බුදුරජාණන් වහන්සේ සතුටු වෙන විදිහට අපි මේ වස් කාලේ ඒ විදිහට ගත කරමු. අපේ යහපතට බුදුරජාණන් වහන්සේ අපිව බැහැර කළේ, අපිට අනුකම්පා කළා. ඇත්තටම පින්වතුනි, ශාස්ත්‍රුන් වහන්සේ ළඟ අපි හිටියන අපි ගැන ගන්න හැම තීරණයක්ම කරුණාවෙන්, අපි දෙවුරක් මෙහෙරෙන් අපි එළියට ඇදලා දැම්මා ඒ කරුණාවෙන්. එන්න එපා මේ දෙවුරක් මෙහෙරට කියලා කිව්වනම් ඒත් කරුණාවෙන්. අපිට දහන් දෙසුවොත් ඒත් කරුණාවෙන්. අපිට දහන් නොදෙසුවොත් ඒත් කරුණාවෙන්. බුදුරජාණන් වහන්සේ අපිට මුණ ගැහුනේ නැති වුණොත් ඒත් කරුණාවෙන්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා ඒත් කරුණාවෙන්. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක, සියල්ල දකිනාසේක. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා 500 මෙහෙමයි කියලා පිළිගත්තා. කොහොම පිළි නොගෙන ඉන්නද? හොරුන් වෙලා ඉඳිමු සීලේ පිටිය. ඊට පස්සේ මාළු අල්ලන මිනිස්සු අතර ඉපදිලා පැවිදි වෙමු කියන උට එකහඬට පැවිදි වුණා. කොහොමද? අද කාලේ යාළුවන් අතරින් එක්කෙනෙක් මහණ වෙනවා කියනකොට කී දෙනෙක් කම්පා වෙලා විසිරිලා යනවා? තනි වෙනවා. මහණ වෙනවා කියව වචනේ කියපු කෙනත් තනි වෙනවා. සීල් රකිමු කියලා කිය වචනේ කිව්ව කෙනත් තනි වෙනවා. භාවනා වැඩසටහනකට යමු කියන කෙනත් තනි වෙනවා. බණහමු කියන කෙනත් තනි වෙනවා. එක හඬට රුක් වෙන්නේ නැහැ නේද? එවැනි යාළුව කොයින්ද? ඊට පස්සේ යසෝජ තෙරුන් ඇතුළුවේ 500 භික්ෂුන් වහන්සේලා හුදකලා වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. දිවි දෙවෙනි කොට ධර්මයේ සුරුණා. ඒ වස් කාලයේ ඇතුළතදීම ඒ සියලු භික්ෂුන් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරා. ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේගේ සංගරුවන ආශ්චර්යයි. ඒ වස් කාලෙම ප්‍රතිපදාව අප්‍රමාදීව පුරුදු කරලා පෙර ජීවිත ගත කරන නුවණ ලබා ගත්තා. ඊළඟට චුතිය උපත දකින නුවණ ලබා ගත්තා. ආශවක්ඛ ඥානෙ ලබා ගත්තා. මහා ඍද්ධි සම්පන්න රහතන් වහන්සේලා 500ක් බවට පත් වුණා. පුදුම සහගතයි. පුදුම සහගතයි. බලන්න, එක තෙරුන් වහන්සේ නමකකටත් සියලු තෙරුන් වහන්සේලාට හිතුණේ අපි ප්‍රතිපදාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ සතුටු කරවන්න ඕන. අනේ භාග්‍යතුන් වහන්සේ අපිව බැහැර කළා. අපිව පන්නා ගත්තා. එන්න එපා කිව්වා. මේ වැත්තේ ඉන්න එපා කියලා කිව්වා. එක්කෙනෙක් හිතුවේ නැහැ. පසුදැවිලි නැහැ. සාධාරණ අසාධාරණකම් හිවිලි නැහැ. අපි කිරේ බුදුරජාණන් වහන්සේ අමනාප වුණා කිය හිත හිතා ඉන්නේව නැහැ. මෙන්න මහා පින්වන්තයෝ, අද කාලේ සමහර එක වචනේ හිතේ තියාගෙන අවුරුදු ගණන් පැසවනවා. සමහර මේ අය අපිට කියන ඔබ වහන්සේ දා අපිට මෙහෙම කතා කළා. ඉතින් ඒ නිසා අපි මෙච්චර කාලයක් මේ හිතේ අමාරුවෙන් හිටියේ. මේ අවුරුදු 3-4 කට අපිට මතකද? හිතේ තියාගෙන පැසවෙනවා. කවදා පිමතුනේ පරණේව අදින් දෙපා. පරණ දහජරාව අදින් දෙපා. ඒක ලාමක දෙයක්, තුච්ච දෙයක්, හීන දෙයක්. මිනිස්සෙකුට අලුතෙන් මොහොතින් නැගිහිටින්න පුළුවන් කියන ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය තුළ කෙනෙකුට නැගිහිටින්න පුළුවන් කියන ධර්මයේ විශ්වාස කරන්න. පරණ දේවල් අදින්න. පරණ දේවල් හිතන්නත් එපා. මේ බලන්න ශ්‍රාවක සංගරුවන්, ඒ හිත කොහොම වැඩුවාද? ඉතින් පින්වත්නි, ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර එක වස් කාලයේ ගිය මාස 3යි. භාග්‍යවතුන් වහන්සේ යම්තාකල් වස් කාලයේ අවසන් කළ වැඩ ඉඳලා විශාලාමා නුවරට වැඩම කළා. විශාලාමා නුවර තමයි වජ්ජි දේශයේ තියෙන්නේ. එහිදී භාග්‍යවතුන් වහන්සේ කූටාගහර ශාලාවේ තමයි මහවණේ වැඩ හිටියේ. භාග්‍යවතුන් වහන්සේ වග්ගමුදා නදියේ වැඩ සිටින 500ක් භික්ෂුන්ගේ හිත දැක්කා. ඔය උතෙන්ද හිත ගන්නම තමයි භාග්‍යවතුන් වහන්සේ දා බැහැර කළේ. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. පින්වත් ආනන්ද, යම් දිසාවක වග්ගමුදා ගන්තෙර භික්ෂුන් සිටිත් නම් ඒ දිසාව මට එළියක් පහළ වුණා. ආනන්ද, ඒ දිසාවේ ආලෝකයක් පහළ වුණා වගේ. ඒ පැත්තට වඩින්න උනත් සිහි කරන්න උනත් කිසිම අපහසුතාවයක් නැහැ. පින්වත් ආනන්ද, ඔබ වග්ගමුදා නදී තීරේ ඉන්න භික්ෂූන් ළඟට දූතයෙක් යවන්න. ශාස්ත්‍රුන් වහන්සේලා කැඳවනවා කියලා කියන්න. ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේලාව කැඳවනවා කියලා කියන්න. ආයුෂ්මතුන් වහන්සේලා දකින්න ශාස්ත්‍රුන් වහන්සේ කැමැති කියලා කියන. දැන් බුදුරජාණන් වහන්සේ බැහැර කළා. බුදුරජාණන් වහන්සේම කතා කරා. පුදුම සාගතයි පින්වත්. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට කතා කළා කියලා වදාලා, ආයුෂ්මතුනි වග්ගමුදා නන්දී තෙරුන් වහන්සේලාට වඩින්න කියලා කියන. ආනන්ද ස්වාමීන් දන්නවා ඒ භික්ෂුන් වහන්සේ ගැන. ඒ භික්ෂුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහින් අතුරුදහන් වුණා. වග්ගමුදා නන්දී තෙර පහළ වුණා. ඉරිද්දි සම්පන්න තෙරුන් වහන්සේ නමකට කීවේ. වග්ගමුදා නදියේ යසෝජ තෙරුන් ප්‍රධාන 500ක් භික්ෂූන්ට ඒ භික්ෂූන් වහන්සේලා කියා හිටියා, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේලා කැඳවනවා කියලා. ඔබ වහන්සේලා දකින්න කැමති කියලා. විශේෂ ආයුෂ්මත කියලා ඒ භික්ෂූන් වහන්සේලා 500ම ආසන තැන්පත් කරලා කුටි සෙනසුන් අතුපතු ගාලා පිළියෙල කළා. පාත්‍ර සිවුර අරගෙන වග්ගමුදා නදියෙන් අතුරුදහන් වුණා. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පහළ වුණා. දැන් පාත්‍ර සිවුරු තැම්පක් කිරෙන්නේ. ගියේ කොහොමද? ආපහු වැඩියේ කොහොමද? ඒ වඩිනකොට බුදුරජාණන් වහන්සේ සමාධියෙන් වැඩින්න නිහඬයි. ඒ ශාලාවේ බුද්ධාසනේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා සමාධිය නිහඬයි. 500ක් භික්ෂූන් බැලුවා ශාස්ත්‍රුන් වහන්සේ කොහොමද වැඩ ඉන්නේ. ආනින්ජ කියන සමාධියෙන් වැඩ ඉන්නවා. කිසි කම්පාවක් නැති ධ්‍යාන බලෙන් යුතු රහතන් වහන්සේලා සමවදින සමාපත්තිය ආනින්ජ සමාධිය. ආනින්ජ සමාධියෙන් වැඩ ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේ. අපිත් මමත් වැඩ ඉන්න ඕන කියලා හිතන 500ම හිතනවා. මෙහෙම පාත්‍ර සිවුරු පසක තිබ්බා. එහෙම අසුන් ගත්තා. සියලු දෙනාම ආනන්ද සමාධියට නැවතුණා. කිසි කම්පාවක් නැති අතිශය නිහඬ සමාධිය ආනන්ද සමාධිය. ඊට පස්සේ දැන් රහතන් වහන්සේලා 500ත් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩිය ශාලාවට වඩිනකොට අර සංඝයා වැඩි ඉන්නවා, ශාස්ත්‍රුන් වහන්සේ වැඩි ඉන්නවා. කවුරු කතා බහක් නැහැ. ඉතින් ආනන්ද ස්වාමීන් පැත්තක පත් කඩේලාගෙන අසුන්ගෙන වැඩි හිටියා. දැන් අවසනේ වැඩි. දැන් රැය උදා වුණා. ඉරම රැ 9:10 වගේ. ඒ රෑය පෙරයම ගෙවීගෙන යන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිට්ටා. නැගිටල දැන් භාග්‍යතුන් සමාධින් වැඩි වෙනවානි. අත් දෙක එකතු කරලා සිරසේ තබාගෙන වන්දනා කළා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාත්‍රිය බොහෝ වෙලා ගෙවි ගියා. පළමු යාමයක් ගෙවුණා. ආගන්තුක භික්ෂුන් ගොඩාක් වෙලා තමයි දැන් පැමිණිලා මේ ගොඩාක් වෙලා ඇවිල්ලා මේ වැඩි ඉන්නවා. අනේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් එක්ක කතා බහ කරන සීක්වා. ඒ දැන් භාග්‍යතුන් වහන්සේ එන භික්ෂුන් එක්ක කතා කරනවා. දැන් කතා කරන්නේ සාමාන්‍යයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා භාග්‍යතුන් වහන්සේ කුමන සමාධියේ වැඩ හිටියත් ආනන්ද ස්වාමීන් වහන්සේ කතා කරපු සැනින් සමාධිය නැගිටිනවා. නිහඬයි භාග්‍යතුන් වහන්සේ, නිහඬයි සමාධියම වැඩි වෙනවා. ආයෙත් ආනන්ද ස්වාමීන් පත්කඩිල්ල ආයෙ දැන් ආනන්ද ස්වාමීන් භාවනාවෙන් වැඩි වෙනවා. මැදියන් රැයත් ගිවි ගියා. ආයෙත් ආනන්ද ස්වාමීන් නැගිටලා කියනවා, ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් වෙලා දැන් ඇවිල්ලා මේ වැඩ ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කතා කළෙත් නැහැ. අනේ භාග්‍යතුන් වහන්සේ කතා කරන්න මේ පිරිසට කියලා ඉල්ලා හිටියා. ඒත් භාග්‍යතුන් වහන්සේ සමාධියමයි නිස්සංගල විවර කළේ නැහැ. ආයෙත් පත්කලී දාලා ආනන්ද ස්වාමීන් වහන්සේ භවනු ස්වාමීන් සුවයෙන් හැදී ඊළඟට ඔන්න අලුයන් යාමෙත් ගෙවිලා අරුණත් නැගීගෙන ආවා. ඒ මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා, ස්වාමීනි රාත්‍රී ඉක්ම ගියා. පස්චිම යාමයක් ගෙවුණා. අරුණත් උදා වුණා. පැය පහන් වුණා. ආගන්තුක භික්ෂුන් ගොඩාක් වෙලා වැඩලා බුදුරජාණන් වහන්සේ ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කතා බහේ දින සීක්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් නැගිට්ටා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ හට මෙසේ වදාලා, පින්වත් ආනන්ද, ඉතින් ඔබ මේ ගැන දන්නවා නම් කොහොම හිතන්නේ නැහැ. පින්වත් ආනන්ද, මමත් මේ භික්ෂුන් 500ක් යන ඔක්කොම ආනෙන්ජ සමාධියෙන් තමයි වාඩි වෙලා හිටියේ. ඒ අපේ කතා බහව, අපේ ඇසුරු කිරීම, අපේ පිළිසඳර තමයි සියලු දෙනාම එකම සමාධියක ඉන්නේ. කිසි කම්පාවක් නැති අතිශයින් නිහඬ වූ අරහත්ඵල සමාධිය, ආනන්ද සමාධියෙන් අපි හිටියේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උදානියක් පහළ කළා. යම් කෙනෙක් කාම කටුව ජයගත්තා නම්, ආක්‍රෝෂ කිරීම වද බන්ධන ජයගත්තා නම්, ඔහු නොසැලී පිහිටලා ඉන්නේ පර්වතයක් වගේ. සැප දුක් දෙකේම සැලෙන්නේ අන්න ඔහු තමයි භික්ෂුව. හරි නීති පර්වතයක් වගේ සැපයි දුකයි ඉදිරියේ මේ භික්ෂුන් සැලුන්නේ. දැන් තමයි භාග්‍යතුන් වහන්සේගේ අපමණ ගුණ කඳ ප්‍රකට වෙන්නේ. ඊට කලින් කියන්න තියෙනවා, ඒ තමයි භාග්‍යතුන් වහන්සේත් අරහත්ඵල සමාධියෙන් රැය පහන් වනතුරු ආනන්ද සමාධියෙන් වැඩ හිටියේ. රහතන් වහන්සේලා 500ක් ආනන්ද සමාධියෙන් රැය පහන් වනතුරු වැඩ හිටියේ. කිසිම අපහසුයක් නැහැ. ආශ්චර්යයි පින්වතුනි, ඒ සමාධිය නැති ආනන්ද ස්වාමීන් වහන්සේ රැය පහන් වනතුරු ඉන්නවා. නිදි කිරා වැටෙන්නේ නැහැ, කලබල නැහැ. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර ගුණවන්තද, අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර ඉවසිලිවන්තද, අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර කරුණාවන්තද. ආනන්දයන් වහන්සේ භාවනාවෙන් නැගිටලා යාම තුනේම භාග්‍යතුන් වහන්සේට ඉල්ලීමක් කරනවා, මේ භික්ෂුන් සමග පිළිසඳරිය දෙන්න, ඒ භික්ෂුන්ට කතා බහ ඇති කරවන්න. ඒ භාග්‍යතුන් වහන්සේ බැහැර කළා මීට කලින් මේ භික්ෂුන් වහන්සේලා. අද දහම් කතාවක් ඇති වේවා කියලා. ඒ පිණිස නැගිට්ටා මිසක්කා. අරහත්ඵල සමාධිය නැති ආනන්ද ස්වාමීන් වහන්සේට කිසිම අපහසුයක් නැතුව එළිවෙන කල ඉන්න පුළුවන්. අද කාලේනේ, අද කාලේ මිනිස්සු පණ්ඩිතයි. තවක් කෙනෙක් වෙනුවෙන් ඉවසීමෙන් ඉන්න බෑ. ඊට පස්සේ මට ඇහිලා තියෙනවා, ඔහොම දැන් තවක් කෙනෙක් යම් අවශ්‍යතාවයකට ඉඳිද්දී ඒ අවස්ථයතාවේ නැති අනිත් එක්කෙන ආඩාපාලි කියන. කුමන ආඩාපාලිද? කලනන් තෙලට වේදී නීදිටි කුමට වේදී. මට ඇහිල තියෙනවා. ඒ කියන්නේ ඉවසීම නැති අං අනිත් අයවෙන් යම් කැපවීමක් කරන්න බැරි අයගේ වචන. ආනන්ද ස්වාමීන් වහන්සේ මහා ඉවසීමෙන් වාසය කළා. පුදුම සාගතයි. අනිත් සම්බුදු ගුණේ මා කියන්නට මේ සූත්‍ර දේශනාව තෝරගත්තේ මේ නිසා. මොකක්ද භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය කියල දෙන්න? කුමක්ද භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය? මේ ඇත්තෝ සංසාරී මිනිස්සු බය කල්ල මහා කාලගෝට්ටි කල්ලා පාශ බුද්ධ සාසනය හොරකං කරපු අය. මාළු අල්ලන ගමක ඉපදිච්ච මහා සද්ද බද්ධ තියෙන මිනිස්සු. ඊළඟට මේ පිරිස සද්ද නිසාම භාග්‍යතුන් වහන්සේ බැහැර කළා. බැහැර කරලා බුදුරජාණන් වහන්සේ ළඟට රහතන් වහන්සේලා විදිහට පැමිණෙද්දී නිහඬ බවින්ම ඇසුරු කළා. සද්ද නිසා බැහැර කරපු අය නිහඬ බවින්ම ඇසුරු කළා. පුදුම නැද්ද? ඒ රහතන් වහන්සේලා තුළ තියෙන අත්‍යන්ත නිහඬ බවට පත් කළානේ අච්චර සද්ද බද්ද තියෙන ජීවිත. අපගේ ශාස්තෘන් වහන්සේ කාන්තේ මාස්චරයයි. අපගේ ශාස්තෘන් වහන්සේ කාන්තේ මාස්චරයයි. සද්ද චරිත නිහඬ කරවනවා. මිනිස්සු බය වෙන අඟුලි මාල වගේ චරිත උපනූපන් දරුවාට ජීවිතේ දෙන කාරුණික මුනිවරු කරවනවා. බුදුරජාණන් වහන්සේ නෝල් පොටක් නැතුව විනයක් නැතුව එන ස්ත්‍රිය ඒ පටාචාර විනේදර භික්ෂුණීන් අතර අංක කළා. ධර්මයේ මේ රහතන් වහන්සේලාගේ අපමණ ගුණ සඳ මඬලවල්සේ බැබලෙද්දී ඒ සඳ මඬලවල් එළිය කරන හිරු මඬල තමයි ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කාන්තෙන් ආශ්චර්යයි. නිහඬ කරවනවා. පින්වතුනි රාගයෙන් පිච්චෙන චරිත විරාගී කරවනවා. ද්වේෂයෙන් පුපුරන ජීවිත මෛත්‍රියේ සීතල ගංගාවත් කරවනවා. උඩඟු කමෙන් පිරුණු ජීවිත නිහතමානී භවයේ ප්‍රතිමූර්ති බවට පත් කරනවා. රූපේ නිසා මත් වෙලා උඩඟුව මෝහයෙන් වෙලී සිටි කේමා වගේ චරිත ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර අග්‍ර බවට පත් කළේ අපගේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කාන්තෙන් ආශ්චර්ය. මේ එක රහතන් වහන්සේ නමකගේ විස්තරය. යසෝජ මහරහතන් වහන්සේගේ විස්තරය. පිරිවර රහතන් වහන්සේලා සහිතව. මේ විදිහට එක එක රහතන් වහන්සේලාගේ ජීවිත වෙන වෙනම ගත්තොත් කොයි තරම්නම් බුදුරජාණන් වහන්සේ ඒ ජීවිත වෙනස් කරන්න ඇත්ද? රජවරුත් සිටුවරුත් වෙළඳ කුලේ අයත් සුද්‍ර කුලේ අයත් එකම විදිහට සාන්සුවේ බුදුරජාණන් වහන්සේ අමා නිවන්සුවේ ඒ සුවය ලබන විදිහට ඒ බුද්ධ ශාසනය පිහිට ලබා දුන්නා. තමන්ගේ පුත්‍ර වූ රාහුලයන් යම් අරහත්වයක් ලබාගෙන අමා නිවනක සැනසෙනවාද? තමන්ගේ මලනුවන් වූ නන්ද තෙරුන් යම් අරහත්වයක් ලබාගෙන සාන්ත සුවයේ වැඩවාසය කරනවාද? සාරිපුත්ත මහරහතන් වහන්සේ යන් සාන්ත සුවයක වැඩ සිටිනවාද? මහා කස්සප මහරහතන් වහන්සේ යන් සාන්ත සුවයක වැඩ සිටිනවාද? අර මිනිසුන්ගේ කසල කරෙන් ගෙනියපු සුනීත ඒ සුනීතකත් ඒ අමා නිවන් සුව ලබා දුන්නා. අමෘත දායකයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මිනී කුණ කොතල තිබ සූපාකටත්තාව. කඩුවක් අමෝරගෙන අංගුලි මාලට අදදහම තුන්න. සෝකෙන් වෙලියාප මිනිසුන්ට නිශ්ෂෝකී බවදන්තු. රාගෙන් දෙවෙන මිනිසුන්ට විරාගී සීතලන බාතුන්න. දවේසෙන් දෙවිදැවන්න මිනිසුන්ගේ ගිනි නිව්වා. සංසාර සැඩ පහරකට ගාගෙන යන මිනිසු සංසාර දුකින් එතර කෙරෙව්වා. අවබෝධයක් නැතුව හිටව මිනිසුන්ට අවබෝධය ලබා දුන්නා. නිවනක් නැතුව හිටව මිනිසුන්ට දිවි මිනිසුන්ට නිවන ලබා දුන්නා. සාන්ත නැති මිනිස්සු සාන්ත බවට පත් කළා. ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. අනන්ත මෛත්‍රියෙන් යුක්තයි. දසබල ඥානයෙන් යුක්තයි. විශාරද ඥානයෙන් යුක්තයි. භාග්‍යතුන් වහන්සේ බොහෝ දිවි මිනිසුන්ට හිතසුව පිණිස ලෝකේ පහළ වුණේ. බොහෝ දිනාට යහපත පිණිස බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේ වාහන කොට හිතෙනවා අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් අපේ හිත් කොයි තරම් කැළඹුණත් නෑ ඒක නම් ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ අපව නිවනවා. ඒ කරුණාවෙන් තෙමී තිබුණ බුද්ධ නේත්‍රී බැලීම අපි නිවනවා. හැබැයි අපිට ඒ අවස්ථාව මගහැරුණේ භාග්‍යතුන් වහන්සේගේ වරදක් නිසා නොවේ. අපේම කුසල් මත නිසා. අපි ඒට සුදුසු නොවිච්ච නිසා. අපේ ජීවිත විකසිත වූ නෙළුමක් නොවුනේ මන්ද ශාස්තෘන් වහන්සේ නැමැති හිරු මඩල පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ සූර්ය රශ්මිය විහිදී යද්දී මේ නෙළුම් මෝරලා නැහැ. කෙසේ නම් පිපෙන්නද? ඊළඟට ලැබෙන සත්පුරුෂ ඇසුරෙත් මේ අවස්ථාව අහිමි කරගන්න එපා. මෝරන්න පිණින් මෝරන්ට ගුණයෙන් පහදින්ට දිවි තිබෙන තුරා කෝටි කෝටි වාරයක් ඒ තථාගත රහත් ගෞතම නම් වූ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන මේ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන මේ යසෝජ මහරහතන් වහන්සේ වගේ අකම්පිත සිද්ධියන මහරහතන් වහන්සේලා සරණ යන්න මේ බලන්න කම්පා වෙන්නේ. පින්වත් මහණෙනි යන්න නුඹලාව මා බැහැර කරනවා කෙනුට එසේය කියලා පැදකුණු කළ වැඳලා පිටත් වුණේ. ශාස්ත්‍රුන් වහන්සේ සතුටු වෙන විදිහට අපිමු කියලා ඉක්මනින් ප්‍රතිපදා දිනු කළා. ඒ වස් කාලේ මරහත්ටපත් වුණා. ගෝසාවෙන් බැහැර කරපු චරිත නිහඬ බවින් ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කළා. බැහැර කරපු ශාස්ත්‍රුන් වහන්සේම නැවත කැඳවන ජීවිත හදාගත්තා. අකම්පිතයි මේ මුනිවරු සරණ යන්න. මේ රහතන් වහන්සේලා සරණ යන්න. යසෝජ මහරහතන් වහන්සේට වඳින්න. යසෝජ මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන්න. ඒ නිසා බුදුම සහගත බුද්ධ ශාසනයක් පින්තුනි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය. ඒ නිසා උතුම් තිසරණයට නම් හානි කරගන්නේ නැහැ කියලා හිතන්න. මේ බුදු බණ පද දවසින් දවස අහලා හිත තුනුරුවන්ගේ සරණින් තිත් කරගන්න. ඔය හිතේ ඇවිදෙන ගිනි නිවා ගන්න. ඒ නිසා උතුම් සම්බුද්ධ සසුනේ පිහිට ඔබටත් ලැබේවා කියලා සිත පතනවා. ඒ වගේම මේ රැස් කරන සියලුම පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහලයට මේ සූත්‍ර පරිවර්තනය කරපු නිසා තමයි අපිට මේවා කියවන්න පුළුවන් අර්ථය තේරෙන්නේ. ඒ වගේම අපිට ධර්ම දේශනා කරන්න මේ මාවත පෙන්නලා ගුරුවරුකම් දීලා ධර්මිය උගන්වලා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපගේ ජීවිතය ආලෝකය, අපගේ ජීවිතේ ජීවය. මේ යුගයේ පහළ වෙච්ච උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේ, සත්පුරුෂයන් වහන්සේ, අපගේ පරම පූජනීය ගුරු දෙවිඳු නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තුමා ගරුතර සංඝරත්නයේ අනගාරිකා මෑණිවරුන්ට පැවිදි අපේ මේ පින් අනුමෝදන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාබෝධයට හේතු වේවා. ඒවාගේ මංගලන්තී සිට මේ පින්කමට සම්බන්ධ වූ මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගතයෙන් රෝගී සිටින අය මනින් නිරෝගී වේවා. ලෝක ව්‍යසන වසංගතය දුරින් දුර වේවා. ඔබ අපට බුද්ධ ශාසනයේ මඟ නොහැරේවා. සංසාර දුකෙන් නිදහස් වෙන්න අපේ ජීවිතත් දහම තුල නිහඬ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.